චිත්තානද්ධින් වරත්තංච සන්දාමං සහනුක්කමං උක්ඛිත්ත ඵලිදං බුද්ධං තමහං රූමි බ්‍රාහ්මණං. He who has come, the strength of hatred, the thorn of craving, and the robe of heresy, together with the appendages of latent tendencies, who has thrown up the crossbar of ignorance, who is enlightened Buddha, him I call a Brahmana. Pháp cú câu 398. Bỏ đa gia, bỏ cương, bỏ dây, đồ sở thuộc, bỏ then chốt sáng suốt, ta gọi Bà La Môn.